දේශනාව සඳහා සදහැවතුනි අපි ගෞරවයෙන් ආරාධනය කළේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝද්‍යාරාම විහාරාධිපති පූජ්‍යපාද බෙලිගල නීමුරේ ධම්මවංශ ගෞරවනීය ස්වාමින් දයානන් වහන්සේට. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දසයිමානි භික්ඛවේ සංයෝජනානි කතමානි දස පංචෝරම්භාග්‍යානි සංයෝජනානි පංචුද්දම්භාග්‍යානි සංයෝජනානි ඉති සදවර පින්නතනි ත්‍රිලෝක බුදු පියාණන් වහන්සේ ලෝක සත්‍ය වෙත කරුණාවෙන් දේශනා කර වදාළ ධර්ම දහම ප්‍රතිපලදායක දෙයක්. සැබවින් නිවැරදි කරගෙන අනුගමනය කිරීම තුළින් ඉහාත්ම වශයෙන්ම ප්‍රතිඵල ලබා ගත හැකි මඟක්. එහි ප්‍රධානත්වයේ හිමිනු ලබන්නේ ප්‍රායෝගිකත්වයට. ප්‍රායෝගිකව අනුගමනය කිරීමකට. වර්තමාන සමාජයේ අවධානය ලක් කළ යුතු කරුණක් මෙයයි. ප්‍රායෝගික ප්‍රතිපදාවන්ගෙන් බැහැර වෙමින් ජීවිතේ වෙනමත් ආගම වෙනමත් තරන් යන්නට කටයුතු කරන බව සහ එහෙම පිළිආරගෙන තියෙන බව තමයි අපි දකින්නේ. නිවසේ රැකියාව කරමින් මේ කාරණා කටයුතු සමග ආගමික ජීවිතයක් ගත කරන්නට බෑ. ඒ සඳහා ස්වේවින් විස්රාමයන්ට ඕන කියලා ඇතමෙක් කියනවා. එහෙම නැත්නම් ඒ සඳහා සෙනසුනක් කරා යන්නට ඕන කියලා ඇතමෙක් කියනවා. මේ බඳු සමතමන් විසින් දරණ ලබන්නා වූ විවිධ අදහස් වලින් යුක්ත සමාජයක අපි ජීවත් වෙනවා. ඔවුන් තමන්ගෙන්ම ප්‍රශ්න කර ගන්න ඕන ඔබ මේ නිගමනයන්ට එළඹුණේ ධර්මයේ වටහා ගැනීම ප්‍රතිඵලයක් වශයෙන්ද කියන එක. අපට බොහෝ පැන ඉදිරිපත් කරන අයට තියෙන පැන අපි දැකලා තිබෙන්නේ ධර්මීය නොයැටීම තුළ තියෙන පැනයි. පැන නැත්තම් ප්‍රශ්න කියන එකයි. ධර්මයේ කියන එක වැටහීම තුළ ඒ ප්‍රශ්න බවට පත්වන්නේ ප්‍රශ්නයක් නොවන ප්‍රශ්න බවට පත් වෙනවා. ඒ පිළිබඳ සූත්‍ර දේශනාවල පවා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර වදාහරලා තිබෙනවා. එබැවින් අප බුදු සමය පිළිබඳව හෝ එයින් පෙන්වන ප්‍රතිඵල පිළිබඳව හෝ නිගමනයකට පැමිණිය යුත්තේ කාගේවත් අදහසක් පිළිඅර ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් නොවේ. කරුණු වටහා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන්. මේවා කරුණු පැහැදිලි කරමින් තමයි අප කලකපටන් ඔබට ධර්ම දේශනා කරමින් සිටින්නේ. කලකපටන් ඔබට ධර්ම දේශනා කරමින් සිටිනා නිසා මෙම ධර්ම දේශනාවන් සරල විය යුතුයි කියලා අපි කල්පනා කරන්නේත් නැහැ. මෙතෙක් කරන ලද පැහැදිලි කිරීම් පාදක කොටගෙන තවදුරටත් අවශ්‍ය කරන්නා වූ සියුම් තැන් පැහැදිලි කිරීම් සියුම් තැන් ග්‍රහණය කිරීම් කෙරෙහි තමයි අපේ අවධානය යොමු වෙන්න ඕනේ කියලා අප කල්පනා කරන ලබනවා. ඒ අනුව අද අප තෝරාගත්තා වූ සූත්‍ර දේශනාවට කියන්නේ සංයෝජන සූත්‍රය කියලා. මේ සංයෝජන සූත්‍රයේ ඉතා කෙටි කරුණු ටිකක් තිබෙන්නේ. ඒ කෙටි කරුණු ටික තමයි මා පළමුව පාළියෙන් ඉදිරිපත් කළේ. මහන්නේ මේ සංයෝජනයන් 10ක් තිබෙනවා. මොනවද ඒ 10? පෝරහෙවත් කාමලෝකයට අයිති සංයෝජන 5යි. උද්දහෙවත් ධම්භාගිය නැත්තම් රූපී අරූපී ලෝකවලට බැඳෙන සංයෝජන 5යි කියන එක. මෙසේ මෙය පහට බෙදීමට හේතුව කුමක්දයි අපි විශේෂයෙන් හොයාගන්න ඕන. ඊට මත්තෙන් මා ඔබට යමක් කියන්න වෙනවා. දහම් පාසල් හෝ පිරිවෙන ඔස්සේ දහම් පොත පතව පරිහරණය කළා වූ කෙනෙක් වන ඔබ මේ සංයෝජන 10 පාඩම් කරගෙන සෝවාන් වීමේදී සක්කාය දිට්ඨි චිකිච්ඡා සිලබත පරාමාස කියන සංයෝජන තුන කැඩෙන බවත් සකෘදාගාමීමේදී කාමරාග ව්‍යාපාද තුනි වෙන බවත්, අනාගාමීමේදී කාමරාග ව්‍යාපාද විනාශ වෙන බවත්, අහත් වීමේදී ඊතර සංවර්ධන පහ කැඩෙන බවත් කියන මේ පෙළ පාඩම් කරගෙන විභාගයට ලියලා ලකුණුත් අරගෙන ප්‍රතිඵලත් අරගෙන එහෙමයි මේ මඟ කියලා හිතාගෙනත් ඇති. මා මේ මාතෘකාව ගත්තේ මේ පළ පැහැදිලි කිරීමට නොවන බව පළමුවෙන් කියන්න කැමතියි. ශාස්ත්‍රීය අපි සොයා බලමු මේ පෙළ ප්‍රායෝගිකද එහෙම නැත්නම් මේ පෙළ කටපාඩමක් පමණද. මොකද මේ පෙළේ ගිය කෙනෙකුත් නැහැ. මේ පෙළ පාඩම් කරලා විභාගයට ලියුවා වුණාම ප්‍රතිඵල ලැබුව කෙනෙකුත් අපි දකින්නේ නැහැ. කියන්න විතරක් තියෙන පෙළක් වෙලා තියෙනවා. නමුත් අප මේ සොයමින් සිටින්නේ ප්‍රායෝගික ධර්ම. අනුගමනය කිරීමෙන් ප්‍රතිඵල ලැබිය හැකි ප්‍රායෝගික ධර්ම. එනම් පළමුව තෝරා ගන්න අවශ්‍ය දෙයක් තමයි සංයෝජන කියන්නේ කුමක්ද කියන එක. සංයෝජන කියන එකේ තේරුම එක්ක බැඳෙන කියන එක. එක්ක යෙදීම තුළින් බැඳෙන කියන එක. අපි මේ ලෝකේ ජීවත් වෙනකොට අරමුණු ගන්නවා. ධර්මානුකූලව දන් වලින් කියනවනම් ඒකයි කියන්න තියෙන්නේ. කනවා බනවා යනවා එනවා කියන විවිධ වචන වලට දන්න පුළුවන් අර්ථ තමයි පස්දරින් අරමුණු ගැනීම සහ මනෝදාාරික කල්පනාවක යෙදීම. එතකොට මේ අරමුණු ගන්ට යාමේදී ඒ අරමුණු වලට එකතු කරනු ලබනවා විවිධ දේවල්. පෞද්ගලික අදහස්, හරි වැරදි, මතිමතාන්තර, තවත් විදිහකින් කියනවා නම් ලෝභ මෝහ සහ ද්වේෂ මෝහ. වලින් මේ අරමුණු වෙලෙනවා. අරමුණු වලට බැඳෙනවා. එතකොට මෙන්න මේ විදිහට විවිධ කාරණා එකතු කිරීමට සංකේලක කියනවා. ඒ වගේම ඒවැය යෙදීම තුළින් ඇතිවෙනා වූ බන්ධණයට සංයෝජන කියලා කියනවා. එබැවින් තමයි ඒක සසර බැඳ තබන බැමි කියලා කියන්නේ. සසර. සසර අපි බෙදනවා කාම ලෝක කියලා සතර අපායකට, මිනිස් ලෝකට සහ සදිව ලෝකට. ඒ වායේ කෙනෙක් රඳවා තබා ගන්නා වූ බැමි වලට කියනවා ඕර නැත්ත ඕරම් භාගීය සංයෝජන කියලා. තිලෝගරු බුදු පියාණන් වහන්සේ 15 සමාජයේ සසරේ තව කොටසක් බැඳිච්ච කොටසක් ඉඳලා තිබෙනවා. එයාට කියනවා උද්ධම් භාගයේ නැත්තම් උඩ භාගයේ කියලා. එහෙම නැත්තම් රූපී අරූපී ධාන වලට අයත්ව කාලක්‍රියා කරපුවම ලැබෙනා වූ උපතක් තිබෙන රූපී අරූපී බඹතල් වලට සම්බන්ධ බැඳීම් වශයෙන් උද්ධම් භාගය. සාමාන්‍ය මේ ලංකාවේ තිබෙන යම් යම් ගම් ප්‍රදේශ උඩ භාගයේ පල්ලේ භාගයේ ආදී වශයෙන්. ඒ කියන්නේ ගමක කොටස් දෙකක් තියෙනවා කොටසක් කන්ද උඩ නම් ඒක උඩ භාගය. පල්ලේ නම් කොටසක් පල්ලේ භාගය. ඒ වගේ එක ගම දෙකට බෙදලා තියෙනවා. ඒ වගේ මේ එක සංසාරය බුදුරජාණන් වහන්සේ කිසියම් ආකාරයකට දෙකකට බෙදලා තිබෙනවා. මේ දෙකකට බෙදලා තිබීම අපි උපකල්පනය කරනු ලබන්නේ දෙකතම බැඳිලා දෙකෙන්ම නිදහස් වෙන්න ඕන කියන අදහසකින් තමයි මේ සමාජයේ කටයුතු කරනු ලබන්නේ. බැඳෙන්නේ මොඩකම නිසා. බැඳෙන්නේ නොදන්නා නිසා. දැනගත්තොත් බැඳෙන්න ඕන නෑ. බැඳුන කොටසෙන් නිදහස් වෙනවා ඇරුණා. දැන් ඇයි බුදුරජාණන් වහන්සේ මේ සංයෝජන 10 පහේ පහේ කොටස් දෙකට බෙදුවේ කියන එක ඊළඟට හොයාගන්න වෙනවා. එවිට ඔබට වැටහෙන කරුණක් තමයි බුදුන් වහන්සේ 15 සමාජයේ බුදුන් වහන්සේ හැරෙන විට අනිත් සියලු දෙනා ගෘහස්ත ජීවිතයක් ගත කළ පස් දොර පින වූ අය නම් මේ සියලු දෙනා කාමස කල්ලිකාන යෝගීන්. නොසේනම් ඕරම් භාගිය සංයෝජන වන්ට බැඳුන අය. වනාන්තරගත වී කෙලෙස් යටපත් කොට රූපී අරූපී ධ්‍යාන වැනි සමාධි උපදවා ගත්තා වූ අය ත්‍රිලක්ෂණේ චතුරාර්ය සත්‍ය ප්‍රතිසම්පාදයේ දැනගෙන ගිය අය නොවේ. බුදුන් වහන්සේට පෙර සිටිය අය කිසිවෙක් සෝවාන් වූ අයත් නොවේ. ඔවුන් මේ අරමුණු ලෝකයේ තියෙනා වූ සැනසීමට එහා සැපතක් සොයාගෙන යමින් අරමුණු විවිධ අරමුණු වලින් වියුක්තව හදාගත්තා වූ අරමුණු වල රැඳෙමින් ඒවා සදාකාලික සැපයයි උපකල්පනය කරමින් ඒවා ඔස්සේ දියුණුවට ගියාය. ඒ දියුණුවේ මාවත තමයි පළමු රූපී ධානය සහ දෙවෙනි අරූපී ධානය හතරක් වශයෙන් පෙන්වලා තිබෙන්නේ. නමුත් සූත්‍ර දේශනාවල සඳහන් වෙනා විශේෂ සංගීතනිකායේහි ඒ සියලු දෙනාමත් බැඳිලා ඉන්නේ කියන එක. ඔවුන් නැවත පුනර්භවයට එනවායි කියලා තිබෙනවා. ඒ ඉන්න ස්ථානයේ ආයු පිරිහී යාම තුළ සංසාර ගමනේ නිමාවක් නැහැ. යලිත් වතාවක් වුන් පුනර්භවයට එනවායි කියලා තිබෙනවා. එබැවින් අප දකින්නේ ඕරම් භාගීය සංයෝජනයත් සංසාර බන්ධනයක්, උද්ධම් භාගීය සංයෝජනත් සංසාර බන්ධනයක් වශයෙන් තමයි. නමුත් මේ අපට ඉගෙනගෙන තියෙන පෙළානුව ගත්තල අපි ඕරම් භාගීය සංයෝජන පහ කඩාගෙන උද්ධම් භාගීය සංයෝජන පහත් කඩන්න ඕන කියලා තමයි කියෙන්නේ. නමුත් අපට මේ අරමුණු ලෝකේ ජීවත් වන අය වශයෙන් උද්ධම් භාගීය සංයෝජන භාගයට තාම අපි බැඳිලා නැහැ. මම දන්න ආකාරයට නම්. එහෙම වුණාම එහෙමනම් අලුතින් බැඳෙන්න වෙනවද කඩන්න? අනේකයි කල්පනා කරන්න ඕන කරුණ. ඒ නිසා මේ පිළිබඳව අපි ශාස්ත්‍රීය වශයෙන් විග්‍රහ කරන ලබන්නේ කවුරුත් සමග විවාද කරන්න හෝ කවුරුත් පරාජය කරන්න නෙවෙයි. සත්‍ය සොයන අය සඳහා සිතා බැලීම පිණිසයි. ඒ වැදගත් දේශනයක් බවට පත්වන්නේ. බුදු පියාණන් වහන්සේ තේරුම් ගත්ත කරුණක් තිබුණා. ඒ උන්වහන්සේ පහළ වුණු සමාජයේ ඉන්ද්‍රිය ගෝචර සැපත භුක්ති විඳා වූ අය ඒ තමයි ලෝකේ ලබන්න තියෙන පරම සුවය කියලා හිතාගෙන හිටියයි බෙන් උන්ට කාමසුකල්ලිකානු යෝගී කියලා කියනවා. එහි තිබෙන්නා වූ මුලාව තේරුම් ගත්තේ නැතුව අනවබෝධයෙන් ගිය පිරිසක් තමයි වනාන්තරගත වී සත්‍ය ගවේෂණය කරන්න මහන්සි වුණා වූ එදා හිටියා වූ අර බුදවරුන් 6 දෙනායි කියාගත්තා වූ අතුළු පිරිස ආජීවක පාෂණ්ඩ පරිබ්‍රාජක ආදී කොට ඇති අය විවිධ වෘත අනුගමනය කළා වූ අය. ඔවුන්ට සාන්ත සමාධිය නොතිබුණා නෙවෙයි. නමුත් ඔවුන් ඒවාට මුලා වී සිටි බව එයින් කාලක්‍රියා කළ කිසිවෙක් දන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර වදාරනු ලබනවා එබඳු පුද්ගලයෙක් බුදු පියාණන් වහන්සේ වෙත පැමිණුණොත් ඔහුගේ මග උන්වහන්සේ දීර්ඝ සූත්‍රයක් වශයෙන් පැහැදිලි කරමින් ඔහුට පැහැදිලි කරනු ලබන අවබෝධන බැඳිලා ඉන්නේ කියලා. එබැවින් සූත්‍ර දේශනාව මා කියවා තිබෙනා සූත්‍ර දේශනාවක අරූපී ධාන ලාභියා විදර්ශනාවට නැගිය යුත්තේ කාම අරමුණ නෙමෙයි අරූපී ධානය කියලා. රූපී ධාන ලාභියෙක් ඉන්නවා නම් රූපී ධාන ලාභියා බුදුන් හැමියොට පෙර උපදවාගත් එකක් නම් විදර්ශනාවට නැගිය යුත්තේ රූපී ධානයයි කියලා. එයින් කියවෙන්නේ ඔවුන් ඒවා උපදවාගෙන බැඳී ඉන්නා බව. එයින් ඔවුන් ඒවාට බැඳුනේ. ඔවුන් ඒවාට බැඳුනේ ඕරම්භාගිය සංයෝජන කඩාගෙන නොගිය නිසා. නීවරණ යටපත් කිරීමෙන් ඕරම්භාගිය සංයෝජන යටපත් කර ගැනීමේ ප්‍රතිඵලය වශයෙන් තමයි ඔවුන්ට මේ උද්ධම්භාගිය සංයෝජන පහට හෝ හතරකට අහු වෙන්න සිදු වුනේ. අන්න ඒක අනාවබෝධින් යාමේ මඟක්. මන්ද අපේ පහට හෝ හතරකට කියලා පැහැදිලි කළේ. අපි තුන් භවයේ විග්‍රහ කරගනිමු. කාම භවය, රූප භවය, අරූප භවය. ප්‍රතිලෝකරු බුදු පියාණන් වහන්සේට තුන් ලෝකාග්‍ර කියන වදන විවාහර වුණේ ලෝක තුනේම තියෙන බන්ධනයන් පිළිබඳව තේරුම් අරගෙන තුන් ලෝකෙටම වැඳුනායට අනුශාසනා කළ බැවින්නේ. එවිට රූප රාග, අරූප රාග, මාන උද්දච්ච අවිද්‍යාව තමයි පහ. අපි රූපී ධානයේට අරූප රාග තියෙනවද? නැහැ. ඒක රූප රාග මාන උද්දච්ච අවිද්‍යාව. එබැවින් එබඳු පුද්ගලයෙකුට තිබෙන්නේ ඒ සංයෝජන හතරේ වැඳීම. ඒ ඉක්මවා සත්‍ය හොයන ගිය අය තමයි තවත් එහාට යමින් අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව ඒ හතරට අහු වෙන්නේ. ඒකයි මම කියේ පහක්ද හතරක්ද කියන එක තේරුම් ගන්න ඕනේ කියන එක. එතකොට ඒ අය මේ තැන්වල මේ කියන හතරට අහු වෙනවා. එබැවින් බුදු පියාණන් වහන්සේ පහළ වූ සමාජයේහි කාම රූප අරූප කියන මේ බවත්‍රයම ත්‍රය ඔස්සේ යමින් සංයෝජනයන්ට බැඳුනා ය හිටියා කාම ලෝකයේ හිටපු අය මුල් පහට රූපී ධාන වලට ගිය අය මුල් පහ යට කරගනිමින් ගිය නිසාද හතර හතර අටකට හතරකට හෝ හතරට. දැන් මේ ඔස්සේ තමයි අපි මේක තේරුම් ගන්න ඕන. බැඳුනේ ඇයි, කැඩෙන්නේ කොහොමද කියන කාරණාව. එබැවින් බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී මේ සංයෝජන පිළිබඳව විවිධාකාරයේ කරුණු පැහැදිලිම් කරලා තිබෙනවා. සංයෝජනයේ සුභික්කවේ ආස්සාදාන උපස්සිනෝ විහෙරති තණ්හා පවද්දති. සංයෝජනයේ සුභික්කවේ ආදීනාන උපස්සිනෝ විහෙරති තණ්හා නිරුජ්ජති. ඒ සසර බැඳ තබන් දේවල් කෙරෙහි ආස්සාද අනුව වාසය කරමින් නැවත නැවත අනු බලමින් වාසය කරනවා නම් තණ්හාව වැඩෙනවා. ආදීනෝ බලමින් වාසය කරනවා නම් තණ්හාවෙන් මිදෙනවා. අන ආස්සාද යනුව බැලුවේ කවුද? බුදුන් වහන්සේ හමු නොවුන එදා සහද අනේ හැම දිනම ඉන්න ආස්වාදය අනුව වරණ. බුදුන් වහන්සේ වදාළ ධර්මයේ තේරුම් ගත්තා වූ අයට ආස්වාදය අනුව බැලීම වෙනුවට ආධිනව බලන්න පාරක් ලැබෙනවා. මෙවෙයින් මතක තබා ගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. තිලෝකර බුදු පියාණන් වහන්සේගේ මේ ධම්මග යාමේදී පළමුව සත්පුරුෂ සේවනයේ සමග සද්ධර්ම ශ්‍රවණය අත්‍යවශ්‍යයි. එතන සත්පුරුෂ සේවනයේ anu යහපත් බාහිර පුරුෂයන් සේවනයේ ඉක්මවා යන උදාදී උතුමන්ගේ සේවනයේ බවට පත් වෙනවා. සද්ධර්ම ශ්‍රවණය anu උන්වහන්සේලාගේ කරුණ පැහැදිලි කිරීම බවට පත් වෙනවා. සද්ධර්ම ශ්‍රවණය කිරීම තුළ මේ ගැටලු ලිහෙනවා, කරුණ අවබෝධ වෙනවා. කරුණ අවබෝධ පුද්ගලයාට අනුගමනය කරන ප්‍රතිපදාවක් සොපයාති වෙනවා යෝනිසෝ මානසිකාර සහ ධම්මානුදම් ප්‍රතිපදාව යනුවෙන්. නමුත් යෝනිසෝ මානසිකාර සහ ධම්මානුදම් ප්‍රතිපදාවලට යා නොහැකි සද්ධර්ම ශ්‍රවණයෙන් තරව සත්පුරුෂ ආශ්‍රයෙන් තරව. එබැවින් පළමු කොටස තේරුම් ගන්න වෙනවා. දැන් අපි යමු මේ සංයෝජන වල ස්වභාවය තේරුම් ගන්න. මොනවද? ඕර නැත්නම් කාම ලෝකය. කාම ලෝකයේ තිය බැඳෙන ඒවා තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සලබ්බත පරාමාස කාම රාග පටිග කියලා කියන්නේ. දැන් දහම් පෙළ පෙන්වන හැටියට බනාසා සෝවාන් වේ කියන වචනේ බොහෝ තැන්වල පවතින්නේ. සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සලබ්බත පරාමාසය කියන දේවල් හඳුනාගත්තම තමයි Taman හිතින් බහැර වෙලා යන්නේ. දැන් සක්කාය දිට්ඨිය යන වදන පැහැදිලි කිරීමේදී මේ සමාජය තනි වචනයක් පාවිච්චි කරනවා. කරුණ අවබෝධයෙන්තරව කුඩා දරුවන් එහෙම පවා කියන දේක් තමයි මම මගේ කියන හැඟීම කියන්නේ. නමුත් ඔවුන් පාඩමකට ගත්ත ඇරුණාම ඔවුන්ට මේ පිළිබඳව අධ්‍යාත්මික අවබෝධයක් නැහැ. බුදුපියාණන් වහන්සේගේ ධර්මදේශනාවන් දේශනා කරලා තිබෙන්නේ පුද්ගලයා මුල් කොටගෙන නොවේ මෙයා. ගැනීම පංච උපාදානස්කන්ධයයි. දැන් පංචස්කන්ධය තේරුම් ගන්න වෙනවා. එවිට අපි තේරුම් ගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. අපට ජීවිතයේ මෞක්ෂෙන් බිහිවීම නැමැති උපත ජීවිත අවසානයේ සරිසිරෙන් සමගැනීම නැමැති මරණයක් පෙනුනාට අපට බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා දාලා වූ ජීවිතය තුළ දැන් සිදුවෙන ශනික මරණය පෙනෙන්නේ නැහැ. එහෙම වෙන සිදුවෙනවා කියලා අපි දකින්නේ නැහැ. අපි කල්පනා කරන්නේ මෞකසෙන් දිනන කෙනාම ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන්නේ යනවා. බැලු වැල්මට එහෙම සිද්ධියක් සිදුවෙනවා. නමුත් මේ ආර්ය විනය සංවරය සඳහා ඒ සිද්ධිය ප්‍රමාණවත් වන්නේ නැහැ. එසේ දැකීම සංවර වීම සිත කය වචන මූල කොටගෙන ශික්ෂාපද මාගින් ලබා ගන්නා වූ බාහිර සංවරය ධර්මයේ මූලික කොටගත් ආ වූ සංවරය බවට පත්වන්නේ නැහැ. එබැවින් අපට පංචස්කන්ධ ධර්මතාවය තේරුම් ගන්න වෙනවා කඩා ගන්න. එවිට අපට ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා හෝ කය නිසා එහෙම නැත්නම් සිත නිසා හට ගන්න අරමුණු වලට කියනවා සය විධර්මණු කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. මේවා නිසා ඇතන ඇලීම් වලට අපි කියනවා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා. එතකොට මෙන්න මේ අරමුණේ මුලා වීම සයවිද තණ්හාවක් වශයෙන් පෙන්වන්න ලබනවා. අපි එතකොට රූපයට බැඳෙනවා. රූපේ මිහිරි හෝ අමිහිරි කියලා. ශබ්දයට බැඳෙනවා. ශබ්දේ ප්‍රියයි හෝ අප්‍රියයි කියලා. ගන්ධයට ඇලුම් කරනවා. ගන්ධය ප්‍රතික්ෂේප කරනවා ඇලීම් ගැටීම් වශයෙන්. රසයටත් එහෙමයි. ඇලීම් ගැට කරගන්නවා, ගැටීම් ඇති කරගන්නවා. පහසටත් එහෙමයි. පහසේ රළු බව, සියුම් බව, මිහිරි බව, අමිහිරි බව ආදී වශයෙන් මෙසේ මේ පංචද්වාරික සහ මනෝද්වාරික අරමුණු මුල් කොටගෙන හටගන්නා වූ මේ ස්පර්ශයන්ට අපි ඇලීමක් ගැටීමක් ඇති කරගනු ලබනවා. මේ ඇලීම ගැටීම විග්‍රහ කරනු ලබන්නේ වේදනා කියන වචනයෙන්. වේදනාව කියන වචනේ තේරුම සිංහලට රිදෙනවා වුණාට පාලි භාෂාවේ වේදනාව යන විඳීමයි. විඳීමේ ආකාර පිළිබඳව ඇලීමේදී සැප, ගැටීමේදී දුක්, මධ්‍යස්ථභාවයේ මුලාවේදී උපේක්ෂා කියලා කියනවා. උපේක්ෂා කියනවා අවබෝධයේ උපේක්ෂාව නෙමෙයි, මම යන මුලාවක් සහිත. එතකොට ඇලීම මුලාව, ගැටීම මුලාව මේ රූපවලට සිදුවෙන දෙයක්. රූප ආරම්මණයට සිදුවෙන දෙයක්. එතකොට මේ ඇලීම මුලාව තමයි වේදනා කියන එකෙන් පෙන්වන්නේ. මේ වේදනාවට වචනයක් දාගත්තාම අපි හඳුනාගන්නට සංඥා කියලා කියනවා. රූපයෙන් නම් රූපය හඳුනන්න වෙනවා, ශබ්දයෙන් නම් ශබ්ද සංඥාව හඳුනන්න වෙනවා, ගන්ධයෙන් නම් ගන්ධ සංඥාව හඳුනන්න වෙනවා. මොනවා හෝ හඳුනායි නම් සංඥාවයි. මෙන්න මේ සංඥාවට අනුගත කලර ඇලීම මුලාව ගැටීම මුලාවේදී තමයි මේ සංඛාර කියන කාරණේ ඉතුරු වෙන්නේ. ලෝභ හෝ දේශ, ලෝභ හෝ මෝහ, දේශ හෝ මෝහ ආදී වශයෙන්. එතකොට මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහට යම් සිදුවීමක් සිදු වුණාද, ඒ සිදු වුණ ආකාරයේ විවේචනය කිරීමකින් තොරව, හරිද වැරදිද කියලා කීමකින් තොරව විශේෂයෙන් හඳුනා ගැනීමට විඥාන කියනවා. දැන් එවිට අප බාහිර වශයෙන්, පුද්ගලයන් වශයෙන්, ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ආදී වශයෙන් කතා කළා. විවිධ නිලතල වලින් පුද්ගලයන් ආමන්ත්‍රණය කළා. මෙන්න මේ අභි දහම, අභි විනය කියන වචන දෙකක් ධර්මයේ සඳහන් වෙලා තිබෙනවා. මේ අභි දහමේදී අපට හැම දිනා තුළම සිදුවෙන්නේ මේ අරමුණක් මුල් කොටගෙන උපදින මැරෙන, අරමුණක් මුල් කරගෙන රූප දනා සංඥා සංකාර විඥාන වශයෙන් හඳුනන ලබන ස්කන්ධ පංචකයක ඉදීම වැරීම. දැනගත්තත් නැතත් මේක සිදු වෙනවා, පිළිගත්තත් මේක සිදු වෙනවා. ඒ විතරක් නෙවෙයි, හටගත් ගමන් නැති වී යාමත් ඊටයි ධර්මයක්. මන්දයක් මේ සියල්ල චෛසික බැවින්. දැන් මෙතන ඇයි මේකට සක්කාය කියනවා කියන්නේ කියලා. ඇතමුන් ශරීරයට සක්කාය කියලා කියනවා. පාලි පොතේ ඇතම් විට මේ කය සක්කාය කියලා කියනවා. ඒ විදිහට අපි භාවිත කරනවා පිළිනන සමාජයේදී. නමුත් සක්කාය සූත්‍රය ගත්තාම සක්කාය සූත්‍රයේ සඳහන් වෙන්නේ බුදු පියාණන් වහන්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච ප්‍රාදානස්කන්ධයට සක්කාය කියනවා කියලයි. එබැවින් කය පිළිබඳ කතාවක් නෙවෙයි මෙතන පවතින්නේ. කයත් අරමුණට ගන්න ඇසට ගන්න රූපයක් මගින්. ඒ මොහොතේ ගන්නා වූ අරමුණ නෙවෙයිද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ. ඒ අරමුණේ ඇලීම ගැටීම තුල නෙවෙයිද ඒක රූපේ මමයේ මම රූපේ රූපේ තුල මායත මාතල් රූපේ ඇත කියනා විෂයාකාර නිත්‍ය අදුෂ්ඨයට බැඳෙන්නේ. ඒක රූපේදී නම් රූපේ, ශබ්ද රූපේදී නම් ශබ්ද රූපේ, ගන්ධ රූපේදී නම් ගන්ධ රූපේ, අරමුණේදී නම් හතුරා කියන හැඟීම, මිතුරා කියන හැඟීම, මේ ඕන එකක් රූප. අන්න එතකොට මේ අරමුණු මගින් ලෝකය හඳුනා ගැනීමේ කටයුත්තේදී පෘථග්ජන කියන සමාජයේ අය හැම විටම මේ හැම එකක්ම ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා සංකල්පේ. ඒ මගේය, ඒ මම මගේය, ඒ මගේ ආත්ම කියන සංකල්පයට අහු වෙන බවයි බුදුන් වහන්සේ හොයාගත්තේ. මෙන්න මේ අරමුණෙහි මුලා වීම, අරමුණ මම මගේ මගේ ආත්ම කොට ගැනීම, අරමුණ නිත්‍ය සුඛාත්ම කොට ගැනීම සක්කාය දිට්ඨියයි. මේ කාගෙන් හෝ අසා තේරුම් ගන්නාතරු ඇස් දෙක පියාගෙන මොනවා හරි අරමුණක් ඇදුවට සක්කාය දිට්ඨිය කැදෙනවද? ශරීරයේ කොටස් 32කට බෙදා බලා ඒ එකකවත් මම කියලා කෙනෙක් නැහැ කියලා නිගමනයකට ආවට සක්කාය දිට්ඨිය කැදෙනවද? මේ වර්තමානයේ පවතින නොගැඹුරු ක්‍රමයන් පිළිබඳ මා අදහස් ඉදිරිපත් කරනු ලබන්නේ. බොහෝ දෙනෙක් එහෙමයි හිතන්නේ. ශරීරයේ පටවිය ආපෝ තේජෝ වායු හතරකට බෙදලා ඒවා වෙන් කරගෙන සිතින් හදලා බලලා ඊට පස්සේ ඒවැ කෙනෙක් නැති නිසා මම කියලා කෙනෙක් නැහැ මේ කියලා කිව්වට මේවා මත පමණයි, අදහස් පමණයි, වචන පමණයි. ඒ කාටත් ඒ කාරණා තුලින් ආපහු සක්කාය දිට්ඨියක් හැදෙනවා. හදක බලා ගන්න. සක්කාය දිට්ඨිය හැදීම සඳහා ඕනෑම නරක දෙයක සිට හොඳ දෙය දක්වා, ඕනෑම කුඩාක දෙයක සිට ඕනෑම ලොකු දෙයක් අත්දා ගන්න පුළුවන්. ඒක මතක තබා ගන්න. ඒකට මම වෙන වචනයක් දෙනවා ඔබට. ඔබ සිංහල භාෂාවේ තියෙන වචනයක් අරගන්න, ඒක මා පාලියෙන් පැහැදිලි කරන්නම්. ඔබ කියනවා තියෙන අහංකාරකම ආඩම්බරය. අන්න ඒක ගන්න හරියටම. අහං පාලි භාෂාවෙන් මම කාර්යය කර ගැනීම. දැන් අහංකාර කරගන්න බැරි මොන වෙන්නේ? රූපයෙන් අහංකාර වෙන්න පුළුවන්, ශබ්දයෙන් අහංකාර වෙන්න පුළුවන්, ගන්ධයෙන් අහංකාර වෙන්න පුළුවන්, ධනයෙන්, කුලයෙන්, නිලයෙන්, බලයෙන්, උසින්, මහතින්, උගක්කමින්, නූගක්කමින්, ඥානයන්ගෙන් ඕනෑම දෙයක් අල්ලා ගත්තොත් එයින් මම හැදෙනවා. අනේක තමයි බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර වදාරන්නේ උපාදා පරිත්තස්සනංචෝ භික්කවේ දේසිස්සාමි අනුපාදා පරිත්තස්සනංච කියලා. අල්ලා ගැනීමෙන් තමයි මම හැදෙන්නේ සහ පැවුල හැදෙන්නේ. අන්න දැන් අපට සක්කාය දිට්ඨිය කැඩෙන්න බණ අහන්න නැතුව පුළුවන්. රූපය කියලා ශරීරය ගත්තට පංචස්කන්ධය තේරුම් ගත්තේ නැතුව රූපය කියලා ශරීරය අරන් වේදනා සංඥා සංකාර විඥාන නාම කියලා ගත්තට ශරීරයේ කොටස් 32කට බෙදලා ඒකේ මම කෙනෙක් නෑ නිගමනයක් ගත්තට බුදු පියාණන් වහන්සේ වදාළ පංචස්කන්ධයගේ ඉදීම මැරීම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්මෝස්සේ අරමුණින් අරමුණට නැසෙන්නා වූ නාම ධර්මතාවයක් බව තේරුම් ගන්න පුළුවන්. එවිට ඔය කියන මම ඉන්නේ ශරීරයේ හෝ බාහිර මොකොලක් නෙවෙයි. ඕනෑම අරමුණක ඇලීම තුළ අල්ලා ගැනීම තුළ බලන්න මේ වචනේ මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ මඤ්ඤමාන සූත්‍රය සඳහන් වෙනවා. මම කොට ගැනීමෙන් මාරයාට බැඳේ, මම කොට නොගැනීමෙන් මාරයාගෙන් මිදේ. මොනවද මම කොට ගන්නවයි කියලා තියෙන්නේ? අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ඇති වෙන්නේ රූප ආරම්මන, සද්ද ආරම්මන, ගන්ධ ආරම්මන, රස ආරම්මන, පොට්ටබ්බ ආරම්මන ඔස්සේ. එහෙනම් ඒ මොහොතේ ගන්න ආරම්මණය නෙවෙයිද මම? අන්න එවිට ලෝකයාගේ දැක්ම මම වගේ මගේ ආත්ම නැත්තම් ඒකට කියනවා නිත්සුපාත්ම. ඒ සසර බැඳෙන ක්‍රමය බුදුරජාණන් වහන්සේගේ හිලි කිරීම එහි ඇත්ත සත්‍ය නේතං මම නේතෝ හමස්මින්න මේසෝ අත්තාහෙවත් මම නොවන මගේ නොවන මගේ ආත්ම නොසානි දුක්ඛානාත්ම බවයි. අන්න එහෙමනම් අල්ලගත්තහම මම අල්ලගත්තේ නැත්නම් මම හැදෙන්නේ නෑ නේද කියන එක තේරෙනවා. එහෙනම් සංසාරයේ මෙතෙක්කල් අල්ලාගත්තේ වතුලින් හදාගත්තු සක්කාය දිට්ඨි විශාල ප්‍රමාණයක් පවතින බව තේරුම් ගන්නට වෙනවා. ඒ නිසා මේ මොහොතේ එන ඕනෑම දෙයකදී තමන් එයින් අහංකාර වෙන බව තේරුම් ගන්න වෙනවා. තේරුම් ගැනීම තුළ තමන්ට තියෙන අනවබෝධයක් බව තේරුම් ගන්න පුළුවන්කමක් තිබෙනවා. මෙවින් ධර්මයේ තේරුම් ගත්ත පමණින් මේ සක්කාය දිට්ඨිය කරුණාම ආයේ කවදාවත් සක්කාය දිට්ඨිය එන්නේ නැහැ කියලා හිතන්න හැම එපා. ඊට පසුව මේ එන දේ අල්ලා නොගැනීමෙන් දිගින් දිගටම ආපහු අනිදුක්ඛානාත්ම වශයෙන් බලලා කාමරාග ව්‍යාපාද තුනී කිරීම කියන වාරණයෙන් පෙන්වන්නේ ඒකයි. මෙබැවින් තේරුම් ගත යුතු කරුණ පංචස්කන්ධය ආත්මකට ගැනීම පංචපාදානස්කන්ධය තුළ නිදස්සක්කාය දිට්ඨි. අන්න සංයෝජනේ කියන්නේ එහෙමනම් මේ අරමුණකට ඕනෑම එකකට බැඳීම තුළින් අපට සතර දැනෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඊළඟ කරණ බුදුන් දහම් සඟුන් ශික්ෂා පෙර භවයේ මතු භවයේ බටිසම්පාදයේ කෙරෙහි සැකේ කියන කරුණු අටක් ගැන සඳහන් කරනු ලබන්නේ මේක වෙනම අපි දේශනාවක පැහැදිලි කරලා තිබෙනවා. මතක තබා ගන්න බුදුන් කෙරෙහි සැක නැහැ කියන එකේ තේරුම බුදුරජාණන් වහන්සේ භාරතේ වැඩ සිටියා අපට සැක නැහැ කියන එක නෙමෙයි. සම්බුද්ධත්ව සූත්‍රවල සඳහන් කරනු ලබනවා සම්මා සම්බෝධිය නැත්තම් අවබෝධයට පත්ුනයි කියන්නේ පංචස්තන්ධේ අනාත්මයට පත්වීම. එකම ස්කන්ධ පංචකයවත් ලෝභ මෝහ දසෙන් ද්වේෂ මෝහ වශයෙන් මම මගේ කොට ගැනීමෙන් නිදහස් වූ තැන සම්මා සම්බුද්ධ. එබඳු තත්ත්වයකින් ජීවත් වෙන්න පුළුවන්. එබඳු තත්ත්වයකදී ලෝකේ දුකක් නැතුව ඉන්න පුළුවන්කමක් තිබෙනවා. මේ තමයි බුදු පියාණන් වහන්සේගේ සම්මා සම්බෝධියේ ස්වභාවය. එබඳු තත්ත්වයකට තවත් කෙනෙකුටපත් වෙන්නත් පුළුවන්. උන්වහන්සේ එබඳු තත්ත්වයටපත් වියරෝධා මේ කම්පාවෙ හිටියේ නැහැ කියන එක පංචස්කන්ධ ධර්මතාවය ආගේ අනාත්මය තේරෙනකොට යමකට වැටහෙවි. එම නිසා මතක තබා ගන්න විචිකිච්ඡාවේදී බුදුන් එහෙමයි ධර්මයේ කියන කාරණේත් මතක තබා ගන්න ධර්මයේ කියන වචනෙට පොතපත හෝ සූත්‍ර හෝ වැනි සරල කරුණකට වඩා ගැඹුරු කරුණක් තේරුම් ගන්න වෙනවා. ධර්මයේ දකීද බුදුන් දකී කියන වදන පැහැදිලි කළේ වක්කලීත බුදු පියාණන් වහන්සේ වක්කලී සූත්‍රයේදී. අනතුරු උන්වහන්සේ ධර්මයේ දැකීම කියලා වක්කලීත පැහැදිලි කරලා තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගැනීමට සුදුසුද නැත ස්වාමී. රූපේ අනිත්‍යද නිත්‍යද අනිත්‍යයි ස්වාමීනි. රූපේද දුක්ඛද සුඛද දුක්ඛයි ස්වාමීනි. අනිත්‍ය වූ දුක්ඛ දෙයක් මම කොට මගේ කොට ගැනීම සුදුසුද නැත ස්වාමීනි. එබැවින් දුර ළඟ ඈත ආදී කොට ඇති සියලු රූප මම නොවේයි මගේ නොවේයි මගේ ආත්ම නොවේයි වශයෙන් සම්මප්පඤ්ඤාය දත්තබ්බං කියලා නේද වක්කලී සූත්‍රයේ පෙන්වන්නේ. ධර්මයේ එවිට ධර්මයේ පිළිවෙල සැකේ දුරෙන්ට රූප වේදනා සංඥා සංකාර විඥානක ස්කන්ධ පංචකයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මය වදනින් කීම නෙවෙයි මෙයයි ධර්මයේ බවට පත්වන්නේ කියන එක තේරුම් ගන්න. ඒ ධර්මයේ සරණින් දුකින් අත මෙදීම සිදු වෙනවා. මොකද සංසාර ගමනේ ඉදිරියට යන්න හේතු ඉතුරු නොවි අවසන් වීම මිසෙ බැලීමේදී සිදු වෙන බැවින්. එබඳු තත්ත්වයකට පත්වන පුද්ගලයන්ට අඳුමක පිළිබඳ ප්‍රභේදයකින් තොරව ස්ත්‍රී පුරුෂ දිහි පැවිදි සංඝ කියලා පෙන්වනවා. මේ මාර්ගයේ යන විටත් කතා කරනවා මේකට ප්‍රඥා සීල සමාධිවත් ත්‍රිශික්ෂාව සම්මාදිට්ඨි ප්‍රඥාවෙන් අරියකාන්ත සීලයෙන් කෙලෙස් නසාගෙන යනකොට ලැබෙනා වූ මමත්වෙන් තොර සම්සුන් බවක් ගැන කතා කරන්නට වෙනවා. ප්‍රඥා සීල සමාධි අතක තබා ගන්න සීල සමාධි ප්‍රඥා කියන්නේ පූර්වභාග ප්‍රතිපදාවක් පුද්ගල සංවරයක් පමණයි ආර්ය මාර්ගයේ ප්‍රඥා සීල සමාධි. ඒ වගේම පෙර භවයේ මතු භවයේ කියනවට වඩා මේක ගන්න පූර්ව ස්කන්ධ මතු ස්කන්ධ දැන් ස්කන්ධ එහෙමයි ස්කන්ධවත් පංචකය ගත්තාම දැනට පෙර ස්කන්ධ සියල්ල එහෙමයි. මත ස්කන්ධත් එහෙමයි. මේ ස්කන්ධ එකක්වත් මම බව, මගේ බව, මගේ නොවන බවට ප්‍රත්‍යක්ෂ වෙනකොට තමයි මේ ස්කන්ධ පිළිබඳ සැකය දුර වෙන්නේ. ඒ වගේම තවත් දවසක පැහැදිලි කරන ලබනවා අපි මේ ඇසට, කනට, නාසයට හෝ ඕනෑම තැනකට හමු වෙන අරමුණක්කට හමු වීමට කියනවා චක්කුඤ්ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ක විඥානං. සෝතංච පටිච්ච සද්ජෝත උප්පජ්ජති සෝත විඥානං. පටිච්ච ගැටෙනවා. ආගේ ගැටෙනකොට සිදුවෙන සිද්ධිය වර්තමානින් ගැටෙනවා. අතීතයෙන් තමන් තවාගත්ත ලෝභ දේශ මොහ උපදිනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක් අටගන්නවා. ශනිකව පිළිගත්තත් නැතත් අල්ලාගත්තත් නැති වී යනවා. අල්ලාගත්තොත් මුලා වෙලා හේතු ඉතුරු වී නැති වී යනවා. අල්ලාගත්තේ නැත්තම් මුලාව දුරු වී හේතු ඉතුරු නොකර නැති වෙනවා. මෙන්න මෙතන සිදුවෙන සිදුවීමට තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. දැනගත්තත් නැත්නම් පොතක් ජන පුද්ගලයෙකුට පස්තරට අරමුණු ගැනීමේදී සිදුවන්නේ මනෝද්වාරිකව පටිච්චසමුප්පාදයක් සහ අනුලෝම පටිච්චසමුප්පාදයක්. දුකේ ගැලීම විනා දුකින් මිදීම සිදුවන්නේ නැහැ. ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයාට පුළුවන් කමක් වෙනවා පටිච්චසමුප්පාදයේ Nirodhe දකින්න. Nirodhedi තමයි කෙලස් නැසීම සිදුවෙන්නේ. සිහින් කටයුතු කිරීමේදී ඒ පිළිබඳ කරුණු අවබෝධ වෙනකොට තමයි මේ විචිකිච්ඡාව කියන එක දුරු වෙන්නේ. අනතුරු සීලබ්බත පරාමාසය කියන එක පංචස්කන්ධය අනිද්දුක්ඛ අනාත්මෙන් බැලීමෙන් පරිබාහිරව පුද්ගලයෙක් වශයෙන් දකින්නා වූ කිසිදු ශික්ෂා පදයක් තුලින් කෙනෙකුට පුළුවන් කමක් නැහැ මේ කියන කෙලෙස් නසා ගන්නට නැත්නම් මේ තණ්හාංශය සේ කර ගන්නට. එබැවින් ශික්ෂා පද සමාදානයේ වරදක් නැහැ, ශික්ෂා පදෙහි හික්මීමේ වරදක් නැහැ. ශික්ෂා පද තුලින් මට නිවීම ලැබෙයි කියන මතයක ඉන්නවා නම් ඔවුන් සියලු දෙනා අහු වෙනවා සීලබ්බත පරාමාසයට. අපි පොත විග්‍රහ කරන ආකාරයට අධිවෘත ගෝවෘත සුනක වෘත විතරයි සීලබ්බත පරාමාසය. නමුත් ඒවා එකක්වත් අද රටේ නැහැ. අදටත් පංචස්කන්ධයේ අනාත්මය තේරුම් නොගෙන යමෙක් නිවීම පැතීම බලාපොරොත්තු වෙනවා නම් ශික්ෂාවද සංවරයක් තුළ ඔවුන් සියලු දෙනාම සීලබ්බත පරාමාසයට අයිති වෙන බව තේරුම් ගන්නේ කොහොඳයි. අන්න එවිටනේ මේ අවශ්‍ය ක්‍රියාමාර්ගය කරන්න පුළුවන් වෙන්නේ. එදම ධර්ත්වයට පත් වූම පුද්ගලයා ආර්ය පුද්ගලයෙක් වෙනවා පංචස්කන්ධයේ අනාත්මය කියන එක තේරුම් ගැනීම තුළ. දැන් මේ භාවනාව තියෙන්නේ මේක තේරුම් ගත්ත පුද්ගලයාට ඇසට, කනට, නාසයට, දිවට, කයට හෝ මනෝද්වාරයට උපදින ගැටෙන ඒවා නිසා උපදින කාරණාවලට කියනවා කාම රාග සහ ව්‍යාපාද. කාම රාග වලට ඉඩ ලැබෙන්නේ නැතිට ව්‍යාපාද. අන්න දැන් නිත්‍ය සුඛාත්ම කොට ගත්ත පුද්ගලයා කාම රාග ව්‍යාපාද ඉටු කරගනිමින් තවදුරටත් කාම රාග ව්‍යාපාද වඩමින් සසරේ යනවා. නමුත් අන්න තම තමන්ට අරමුණු හැමෙන වෙලාවට කරන්න තියෙන භාවනාව කාමරාග ව්‍යාපාද ඉදිරියට නොතබා අවසන් කරන කටයුත්ත නේද? අන්න තේරුම් ගන්න ඕන කාරණාව කාමරාග ව්‍යාපාද තුනී කිරීම තමයි සම්මා සංකප්ප කියන එකේ තේරුම. අතෙන් දෙනකොට දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං අයමුචිති වික්ඛවේ සම්මාදිට්ඨිය ආර්ය සම්මාදිට්ඨිය. දැන් කාමයන්ගෙන් ව්‍යාපාදයන්ගෙන් හිංසාවන්ගෙන් ස්කන්ධ පංචකයේ මුදවා ගැනීමට කටයුතු කිරීම. අව්‍යාපාද සංකප්ප, අවිංසා සංකප්ප, නික්ඛම්ම සංකප්ප කියන එකේ තේරුම එකයි කල්පනා කියන වචනට වඩා ඒවා එසේින් මුදවා ගැනීමට කටයුතු කිරීම. මේකමයි කාමරාග ව්‍යාපාද තුනී කිරීම කියලා කියන්නේ. එබැවින් සංයෝජනයන්ගේ මුල් තුන ධර්මශ්‍රවණයේ ප්‍රතිඵලයක් වශයෙන් බිඳී යනවා. ඉතුරු දෙක තුනී කර ගැනීමේ ප්‍රතිපදාවේ දෙන්නට වෙනවා. මෙන්න මේක අරමුණක් පාසා මේ කාමරාග ව්‍යාපාද මමකට මගේ කොට මගේ ආත්මකට නොගන්ට කටයුතු කිරීම තුලින් තුනී කරගෙන යන මාර්ගයට කියනවා ප්‍රතිපදාව කියලා. නැත්තම් විදසුන් වඩනවා කියන්නේ මෙන්න මේක තමයි. එතකොට යම් මට්ටමකට තමන්ගේ කාමරාග ව්‍යාපාදයන් තුනී වෙනකොට අතීතයේ තව අනුසය තියෙනසය එනවා. ඒක සංසුන් බවක් දැනෙනවා. ඒ සංසුන් බව දැනෙන මට්ටමට තමයි යමෙක් සකෘදාගාමි කියලා කියන්නේ. තවදුරටත් සීල සූත්‍රයේ සඳහන් වන පරිදි මේ පංච උපාදානස්කන්ධේම අනිදුක්ඛානාත්මේ බැලීම හෙවත් අරියකන්ත සීලයේදී තමයි මේ ව්‍යාපාද තුනී වීම සිදු වෙන්නේ. මෙන්න කරන්න ඕන දේ ඔබ ඉදිනදා කරන කටයුතු වල පරිබාහිරව අන් අයට නොදැනෙන්නට කරන්න ඕන කාරණාව මෙයයි. ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිළිම මෙයයි. මෙන්න මේ කාරණය ධර්මශ්‍රවණයකට තේරුම් අරගන්නා විට තේරුම් කරගෙන යන විට මේ අනාගාමි කියන එකේදී කාමරාග ව්‍යාපාද නැති වෙනවයි කියලා කියනවා. මෙන්න මේ සංයෝජන පහ අවබෝධ කරගත්තේ නැති කැලේට ගිය අය මේ සංයෝජන පහ නීවරණ ධර්ම යටපත් කිරීම තුළින් නැත්තම් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන දේවල් අරමුණක සමාධිය තුළ යටපත් කිරීම තුළින් මොකද කළේ? යටපත් කරගත්තා. මේ සංවඥන පහ නැසුණා නෙමෙයි යට වුණා. අනතුරු වුණට කාම අරමුණු වෙනොට පැමිණියේ රූප ශබ්ද ගන්ධ රස ආදී අරමුණු නොවේ. ඒ වෙනොට පැමිණියේ අරමුණු ධාන අරමුණු. එතකොට උන්ගේ ධානයේ සෝය බවට පත් වුණා, නී බවට පත් වුණා. එවිට උන් ධානයේ මම කොට ගත්තා. එබැවින් කම්ලව තත්වයන් වටහා නොගෙන වනාන්තරගත වූ අය තමයි මේ රූපී අරූපී ධානවලට අහසුණී කියන එක තේරුම් ගන්න අනවබෝධයෙන් යාමතුල. එසේ නොමැතිව මේ පහ කඩාගෙන අර පහ උපදවාගෙන කඩන්න කියන මතයක් විරිපත් කිරීම පොතපත්වල තිබීම කොතරම් සාධාරණදයි කල්පනා කරන්න වෙනවා. මොකද ප්‍රායෝගිකව අපට අනුගමනය කරන්න බැරි දෙයක් වෙනවා. ඒ සඳහා රූපී අරූපී ධාන උපදවාගන්න වනාන්තරවලට යන්න ඕන. මේ ගෘහස්ත ජීවිත ගත කරන මව්පියන් පෝෂණය කරන සමාජ සුබදාන කටයුතු කරන අය කොහොමද රූප රාග උපදවා ගන්නෙ? එවිට මේ සංවර්ධන බැමි 10 කවදාවත් කඩන්න බැරි බුදු සමය පෙන්වන නිවීම කාටවත් ලබන්න බැරි දෙයක් බවට පත් වී තිබෙන්නේ මේ අනුගමනය කරන්න බැරි ප්‍රතිපදාවක් පොතපතට පැවිදින නිසා නොවේ දැයි ඔබ කල්පනා කරලා බලන්න වෙනවා. එදවින් ඒ අත්කලමතාන යෝගීන් මුල් පහ යට කරගෙන අග පහට අහු වුණා. නමුත් ධර්මශ්‍රවණී කරගෙන යන මුල් පහ කැරිනකොට උන්ට අග පහක් අහුවෙන්න තියේද කියලා එතකොට කල්පනා කරලා බලන්න වෙනවා. අන්න ඒකයි විශේෂත්වය. ධර්මශ්‍රවණී කරගෙන යන විට සක්කායදී තීත්‍යාසෙත් පාස කැඩෙනවා, කාමරාග ව්‍යාපාද තුනී වෙනවා, විනාශ වෙනවා. ධර්මශ්‍රවණී නොකර වනාන්තරයට ගත වෙලා අතකල මතාන යෝගින් බවටපත් වුණාම අර පහ යට වෙනවා. ඒ පහ යටවීම වෙනුවට අර පහෙන් හතරකට අහුවීම සිද්ධ වෙනවා. මෙන්න මේකයි යථාර්ථය තේරුම් ගත යුතු කල්පනා කරලා බලන්න වෙනවා. මෙහෙම ඉදිරිපත් කරන්න හේතුවකුත් තිබෙනවා. මන්දයක් ඔය ඇතැම් සූත්‍රවල සඳහන් වෙනවා, සංවේදන සූත්‍රවල සඳහන් වෙනවා, තවත් සූත්‍රවල සඳහන් වෙනවා. මේ අනාගාමි බවට පත්වන පුද්ගලයා විශේෂයෙන් උදකෝපම් පුද්ගල සූත්‍රය වගේ සඳහන් වෙනවා. මේ මරණින් මතු ඕපපාතික උපත ලබලා තත්ත්ව පරිනිබ්බායත නිවෙනවා කියලා. අනාගාමි බබලෝ උපත ලබන පුද්ගලයා එතනින් තව සංවේදන පහක් කඩනවා කියලා කියවෙන්නේ නැහැ. එතන නිවෙනවා සැනසෙනවා. ස්කන්ධ නිවියාම විතරක් සිදු වෙනවා. එතකොට ඔවුන්ට සංයෝජන 10ක් තිබිලා නැහැ. අන්න එතනින් මම හිතන්න ඕන කමක් තිබෙන්නේ. 10ක් තියෙනවා නම් ඔවුනුත් ඉතුරු පහ කඩන්න වෙනවා. නමුත් අනාගාමී පුද්ගලයා තවදුරටත් රහතන් වහන්සේ කෙනෙක් නොවන නිසා ස්කන්ධ නිවියාමේ යම් කිසි කොටසක් තියෙන්න පුළුවන් තවදුරටත් විපාක වශයෙන් ප්‍රවෘත්ති විපාක වශයෙන්. මෙමුදු තත්වයකදී ඒ නිවියාම සිදු වෙන විට උද්දම් භාගයේ සංයෝජන පහ නැහැ. එවිට උද්දම් භාගයේ සංවිධාන පහක් හැමෝටම අනිවාර්ය නැහැ කියන එක තේරුම් ගන්න හොඳට අසාක්තියක් තියෙනවා නේද එතන. අන්න දැන් තේරුම් ගන්න. කොහොමද අත්තකිල මතාන යෝගීන් මුල් සංයෝජන පහ කඩාගත්තේ නැහැ, ධර්මයේ භාවිතා කළේ නැහැ, ත්‍රිලක්ෂණයේ භාවිතා කළේ නැහැ, සමතයක් වඩා කෙලෙස් යටපත් කර ගනිමින් උපදවාගත් ආයතනය. ඒ උපදවාගත් ආයතනයේදී ඔවුන්ට මම වන්නේ රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ නොවේ. රූපී ධානයේ, අරූපී ධානයේ. අන්න ඒකයි අර සංගතනිකාය සමහර සූත්‍රවල සවපවතින්නේ රූපී ධානලාභියා ඒ අනිත් දුක්ඛානාත්ම වශයෙන් බලන්න ඕනේ කියලා. එතකොට රූපී ධානය ඔහුගේ මම වෙලා තිබෙනවා. අපි ඒකට කියන්නේ ලක්ඛාය විච්ඡේ කියලා. අපි ඒකට කියන්නේ රූප රාග කියලා. අරූපී ධානය අල්ලගත්තාම ඒකට කියන්නේ අරූප රාග කියලා. මතක තබාගන්න. එතකොට ඒ රූප රාග සහ රූප රාගවල තියෙන මම කියන එක තමයි මාන උද්දච්ච කියලා කියන්නේ. එතන තියෙන මුලාව තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මතක තබාගන්න අවිද්‍යාව 10 වෙනුවට දුර වෙනවා කියන එකෙන් අපි අවිද්‍යාව දුර කරනවා කියලා හිතන්න අවශ්‍ය නැහැ. සක්කාය දිට්ඨියමයි අවිද්‍යාව වරම්භාගේ සංගෝචනවලදී. එතකොට අවිද්‍යා පත්‍ය සංකාරානේ. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් කමක් තියෙනවා නම් අවිද්‍යාව මෙතන දුර කරන්න පුළුවන් කමක් තියෙනවා. අරාවිද්‍යාව ඇති වෙන්නේ උද්ධම් භාගයේ සංයෝජන වලට ඇරුණාම වරම් භාගයේ සංයෝජන වලට නෙවෙයි කියන එකත් තේරුම් ගන්න. උද්ධම් භාගයේ සංයෝජන ලාභියෙක් වුණොත් සමහර විට මරණින් මතු ඒ තැන වලට යාවි. නමුත් නිහතමානී වෙන්න පුළුවන් වුණොත් බුදුවරු වැනි කෙනෙක් මොන ගහලා Tamanට වැරදිලා කියලා තේරුම් ගන්න. එහෙමනම් එතන අවිද්‍යාව දුරු කරගන්න පුළුවන් වෙයි. සංයෝජන බැමිවල 10 වෙනිට තියෙන අවිද්‍යාව කාම ලෝකයේ අවිද්‍යාවක් නොවන බව තේරුම් ගන්න. ඒක උද්ධම් භාගිය කියලා අදාළ ඒක බව තේරුම් ගන්න. එබැවින් වරම් භාගිය සංයෝජනයන් හිදී තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ මේ පහ ධර්මස්සවණයෙන් තුනක් කඩාගෙන විදර්ශනා වැඩිම තුළ තුනී කරගෙන තවදුරටත් විදර්ශනා වැඩිම තුනී තුළ කාම ලෝකයේ උපදින්නට තියෙන අරමුණු සියල්ල මම මගේ සංකල්පයෙන් නිදහස් වෙනකොට කාමරාග ව්‍යාපාද වලින් විදුණයි කියනවා විනාශුණයි කියලා කියනවා. අන්න එබැවින් ඔහුට තණ්හානුසයට කාමරාග ව්‍යාපාද නැති වෙමින් කාම ලෝකේ උපතක් නැහැ. නමුත් තවදුරටත් ජීවත් වීමේදී ඉතුරු ස්කන්ධයන්ගේ නිවියාම තුළ රහතන් වහන්සේ කෙනෙක් බවට මෙතනම පත් වෙන්න පුළුවන් කමක් තිබෙනවා. ඒසොයි නොවුනොත් තමයි අර අනාගාමි තැනක උපත ලැබීම සිදු වෙන්නේ කාලක්‍රියාකලව තියෙන්නේ. කාලක්‍රියා කරන්න ඕනේ කියලා කියමනක් එතන කියවෙන්නේ එසේ වුණොතින් අනාගාමී මේ ගියොතින් පමණක්. මොසේනම් පඤ්ඤා විමුක්ත කියන தත්ත්වෙට මෙහිදී මෙදෙන්න පුළුවන් කමක් තිබෙනවා. ඉතින් මේ කරුණ සුළු වෙනසක් විතරයි තියෙන්නේ මේව පිළිබඳ වාද විවාද කරන එකේ තේරුමක් නැහැ. කෙනෙක් එතෙන්ට ගොහින් බලන එක තමයි වඩාත් හොඳ කොහොමද වෙන්න ඕනේ කියන එක පිළිබඳව. නමුත් මා ප්‍රබල සාක්ෂියක් ඔබට ඉදිරිපත් කරන ලැබුවේ මේ උදකූපම් පුද්ගල සූත්‍රය වැනි සූත්‍රවල සහ තවත් සූත්‍රවල සඳහන් වෙන්නා වූ මේ අනාගාමීව මියගොස් අනාගාමී බඹලෝ උපදින්නා එහි පිරිනවන් වඩිනවා කියන වචනය තුළ ඔවුන්ට සංයෝජන පහක් අග නැහැ කියන කරුණේ රහසය ලියන බැවින්. එබැවින් අප උත්සාහ කළ යුත්තේ අග සංයෝජන වලට බැඳිලා කඩන්න නෙවෙයි. වනාන්තරගත වෙන්නත් නෙවෙයි. බැඳෙන්නත් නෙවෙයි. අතක තබා ගන්න මේ පහ තේරුම් ගන්නකොට අර පහ ඇතහැරෙනවා. සමහර විට පංච චින්දේ පංච දහය කියන එකේ තේරුමත් ඒක වෙන්න ඇති. පහක් කැඩෙනකොට පහක් අතෑරලා යනවා ඉබේම කියන එක පැහැදිලි වෙන්නේ නැහැ. කෙසේ වෙතත් අපි ජීවත් වෙලා ඉන්නේ මෙහි අපි අහුවෙලා ඉන්නේ මේ කාම අරමුණු වලට. ඒවාට විදර්ශනාව කියන දේ භාවිතා කිරීම තුළින් මේ ක්‍රියාමාර්ගයේ අපි යමු. ඒ යන විට අපට මේ සංයෝජන සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ සංයෝජන පහට පහට දෙකට බෙදලා තිබෙන්නේ වැරදීමකින් නොවේ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙයි. කවුරු හෝ මේ සසරට බැඳෙන්නේ පහකට පමණයි කියන එකයි මට නම් වැටහෙන්නේ. කාම අරමුණු ලෝකයේ සැප වශයෙන් දැක්කොත් ඒ පහට බැඳේවි. කාම අරමුණු යටපත් කරගෙන වෙනත් ලෝකයක් හොයාන ගියොත් එවිට අග පහට බැඳේවි. දෙගොල්ලම අනාවබෝධයෙන්. අනාවබෝධයෙන් බැඳලා ඉන්න තැන අවබෝධය තුළ තුනී කරගන්නට කාම ලෝකයේ ඉන්න අයට කාම රාග ව්‍යාපාද තුනී කරන්න සිදු වේවි. රූපී අරූපී ධාන ලබාගෙන තිනවා නම් ඒවා විදසුන් වඩන්න පුළුවන් වේවි. කෝකෙන් කළත් අපහො සංසාරයේට එකතු වෙන්න තියෙනා වූ පුණ්‍යාවි සංකාර, අපුණ්‍යාවි සංකාර, අනිත්‍යාවි සංකාර කියන මේ සංකාර යන්ගෙන් එකක්, Taman බැඳී තිබෙන සංකාරයන්ගෙන් එකක් මමත්වෙන් ශූන්‍ය බවට බලන්න එකයි කරන්න තියෙන්නේ. එසේ කර ගැනීම තුල අපි අප බැඳී තිබෙන සංවජයන්ගෙන් නිදී බුදු පියාණන් වහන්සේ වදාළ නිවන් සැනස ජීවිතය මේ ජීවිතය තුළ ගත කරගන්නට කටයුතු කරා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපදාවන්ගේ හැසිරෙමු. ඒ සඳහා අවශ්‍ය සද්ධර්ම ශ්‍රවණය කරමු. ඒ සඳහා අවශ්‍ය අනාවබෝධයන් දුරු කර ගැනීමට උත්සාහ දරමු. එවිට මේ මිනිස් සමාජයේ දුකටපත් වෙන කරුණු ලෝකයේ තිබෙන අනව තමන් විසින් හදාගත්තා වූ ලෝකයක් තුළ තිබෙනව වටහා ගන්නට ලැබේවි. කාමරාග ව්‍යාපාද යන එක එක පුද්ගලයින්ට එක එක කාරණ නිසා උපදින දේවල් විශේෂයෙන් මේවා නිසා නොසන්සුන් වෙන අය කරන්නා වූ ක්‍රියාකාරකම් කලහකාරී ක්‍රියා අපරාධ මිනීමරුම් ආදී කාරණාගත් කල මිනිසා තුළට මායя ආවේශ වීම තුළින් මායя මේ සමාජයේ ක්‍රියාත්මක වෙනවා නේද කියන එක තේරුම් ගන්නට වෙනවා. ඒ වෙලාවෙන් මිනිසා තුළින් මායя මරා දමන්නට වෙනවා. මිනිසා මරා දැමීමක් නෙවෙයි. බුදුපියාණන් වහන්සේ වදාරනු ලබන්නේ යම් කෙනෙකුගේ ජීවිතය තුළ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය පංච උපාදානස්කන්ධයක් බවට පත්වේ නම් එවිට මායя සිටින බවයි. එබැවින් මේ මායාගෙන් නිදහස් වීමේ ක්‍රියාවලිය ජීවත් වීමෙන් පරිබාහිර ජීවිතෙන් එහා පැත්තේ කරන්න ඕන කරුණක් වශයෙන් හෝ මතු ජීවිතයකදී කරන්න ඕන කරුණක් වශයෙන් හෝ උපකල්පනය කරන එක කොතරම් සාවද්දයි කල්පනා කරන්න. අදයි ඔබ දුකටපත් වෙන්නේ අද ඔබ දුකටපත් වන්නේ ඔබ තුළ සංවාස සිටිනා වූ මේ මායයාට අයිති හමුදාවේ කොටසක් නිසා. එම මායයා පරාජය කිරීම සඳහා ඔබට අවශ්‍ය අවිය බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කිරීම තුළින් සියලුම සංස්කාර ධර්මයන් කිව්වහම ඔබ සියලු දේවල් බලන්න අවශ්‍ය නැහැ. ඔබ ඔබට අයිති සංස්කාර ධර්මයන් ඔබ බැඳෙන්නා වූ සංස්කාර ධර්මයන් ඔබ මුලා වී සිටිනා වූ සංස්කාර ධර්මිය දකින්න පුරුදු වෙන්න. අපුණ්‍යාවි සංකාරයේ හිතට එනවා නම් ඒ මමකට මගේ ආත්මක නොගන්නට. පුණ්‍යාවි සංකාරයෙන් අහංකාර වෙනවා නම් ඒ මමකට මගේ ආත්මක නොගන්ටයි ඔබට කරන්න තියෙන කටයුත්ත. එසේ කිරීම තුළ ඔබ හැම දිනාට මේ උද්ධම්බාගයයි කියනා වූ සංයෝජනයන් පිළිබඳව කටයුතු කිරීමට අවශ්‍ය වෙන එකක් නැහැ කියන එකයි මගේ කල්පනාව. මොකද එය බුදුපියාණන් වහන්සේ පහළ වූ සමාජයේ දෙපැත්තටම ගියාය. බුදුපියාණන් වහන්සේ පහළ වූ සමාජයේ බාහිර ලෝකයේ සැපසෙව්හය සහ අධ්‍යාත්මික ලෝකයක් හදාගෙන සැපසෙව් අය හිටියා. ඒ අධ්‍යාත්මික ලෝකයක් හොයාගෙන සැපසෙව් අය මොකද කළේ? කාම අරමුණු වල යථා තත්ත්වය දැක්කේ නැහැ. කාම අරමුණු වල මමත්වයෙන් ශූන්‍ය බව දැක්කේ නැහැ. ඔවුන්ට ඒ තුළ දුකක් තියෙන බව දුටුවා. එබැවින් ඔවුන් එයින් මිදීම වෙනුවට මගහැරීම භාවිතා කළා. අතක තබා ගන්න. අනේ මගහැරීමේ කලාවේදී තමයි මේ වෙනුවට තවත් දුරකට අහුවීම සිද්ධ වුණේ. අන්න එහෙමයි මේ උද්දම්බාගයේ සංයෝජන කියන කාරණේට කෙනෙක් හසුවන්නේ කියන එක තේරුම් ගන්න වෙනවා. එබැවින් අප සමාජය තුළ එබඳු අදහස් දරන අය ගෘහස්ත ජීවිතේ නැහැ. නමුත් ඇතැම් පැවිදි වීම තුළ අනාන්තරගත වීම තුළ භාවනාවක් කරන්න ඕනේ කියලා ඔය අරමුණු නොගෙන ඉන්නට, අරමුණක හිත හදාගෙන ඉන්නට, ඒක අරමුණක හිත තියාගෙන ඉන්නට කටයුතු කරන අය සිටිනවා අපි දකිනවා. නමුත් ඔවුන් හැමදෙනාමත් තේරුම් ගන්නට ඕනේ ඒ යන්නේ ත්‍රිලක්ෂණීය තේරුම් අරගෙන නොවේයි, ධර්මශ්‍රවණයේ කොටගෙන නොවේයි, සක්කාය දිට්ඨිය වටහාගෙන නොවේයි කියන කරුණ තේරුම් ගන්න ඕනේ. එබැවින් පළමුව ධර්මශ්‍රවණය කරන්න. ධර්මශ්‍රවණය කිරීමේදී අපට බුදුපියාණන් වහන්සේ හෙළි කර වදාළ මේ කරුණ වටහා ගන්න පුළුවන් වෙනවා. වටහා ගැනීම තුළනේ ඉදිරිපියා මාර්ගයක් තිබෙන්නේ. එයානේ මේකට ආර්ය මාර්ග ප්‍රතිපදාව කියලා කියන්නේ. ආර්ය භාවයට පත් වී යන්නට ඕන. ආර්යයන් සඳහා තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. සෝත යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයට නමක්, සෝත ආපන්න වීම යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම. පැමිණිලා ඉදිරියට යන්න ඕනකමක් තිබෙනවා. එබැවින් ධර්ම අවබෝධයෙන් තොරව කෙලෙසුන් නැසීම සිදුවන්නේ නැහැ. ධර්ම අවබෝධයෙන් තොරව කෙලෙසුන් යටපත් වීම සැඟවීමයි සිදුවෙන්නේ. යටපත් වීම සැඟවීම කියන වචන දෙක පාවිච්චි කරන්නේ තදංග විස්කම්බන කියන අර්ථයෙන්. නමුත් බුදුපියාණන් වහන්සේ ලෝට දේශනා කළේ සමුච්ඡේද ප්‍රහාණය හේවත් දුක්වලට හේතු හිතින් අයින් කිරීමේ ක්‍රියාවලියයි. මේ කරුණ තේරුම් ගැනීම සඳහා ඔබට අපි රූපී අරූපී ධානය නැත්තම් උද්ධම්බාගයේ සංයෝජනල තියෙනා වූ මුලාව විග්‍රහ කරන්න මේ මොහොත ගන්න නැහැ. නමුත් කාම ආරමුණු පිළිබඳව යම් කරුණක් මා ඔබට කියන්න කැමතියි. මේ කාම කියන වචනේ තේරුම කැමැති කියන එක. කැමැති කියන එකේ තේරුම බාහිර ලෝකේ තියෙනවා කියන එක නෙවෙයි, තමන්ට කැමැති පරිදි හදා ගන්නවායි කියන එක. මෙන්න මේක තේරුම් ගන්න වෙනවා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමා නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. අංගුත්තර නිකායේ තියෙන ගාථාවක් මම මේ ගත්තේ. විචිත්‍ර වූ ආරම්මණයන්ගේ ඇති කාමයක් නැත පුරුෂයාට කොහොම පිරිමියාට කියන එක නෙමෙයි, ස්ත්‍රියට ඕන කෙනෙකුට. කාමය කියලා කියන්නේ සංකල්ප රාගය. මොකද සංකල්ප රාගය කියන්නේ? දැන් පසුගිය කාලවක වානේ මේ රටේ යම් පාලකයන් විසින් තම තමන්ට අයිති පෞද්ගලික සංකල්ප හඳුන්වා දුන්නා. සංකල්ප කියන නමින් මේ සංකල්ප කියලා. අන්න ඒ වගේ මේ අරමුණු රසයේ විඳීමේදී තමන් විසින් හදාගන්න දෙයක් තමයි සංකල්පයක් කියලා කියන්නේ. හතුරාය, මිතුරාය, හොඳය, නරකය ආදී වශයෙන් අල්ලා ගැනීම. ඒ අල්ලා ගැනීම තුළ ඔහුට ඒ කෙරෙහි ඇල්මක් ඇති වෙනවා. එතකොට ඒක කියවෙන රහස තමයි කාම අරමුණු යනු ලෝකයේ තියෙන දෙයක් නොව තමන්ට රුචි හෝ අරුචි පරිදි සිතේ හදා ගැනීමක් කියන එක. එබැවින් කාම ලෝකයේ සැබෑ ලෝකයක් නොවේ. සීන ලෝකයක් වගේ දෙයක්. සාමාන්‍යයෙන් සුපිනූපමා කාමා කියන වචනේ සූත්‍රයේ සඳහන් වෙලා තින්නේ ඒක වෙන්නේ නැති. ඔබ යන්නකෝ ඔබේ මතකයෙන් සීන ලෝකයට. එවිට ඔබ නින්දේදී මංගල උත්සවක සතුට විඳිනවා. ඔබ නින්දේදී ආමංගල උත්සවක දුක විඳිනවා. සැබවින්ම ඔබ ඒ දෙක වින්දානේ. අවදී බලන්න ඔබ සැබෑ ලෝකයකද හිටියේ කියලා. ඒ දුක සහ සතර දෙකම තිබුණේ සිතුවිල්ලේ නේද? අන්න සංකල්ප කියන එකේ තේරුම අන්න ඒකයි. බාහිර ලෝකයේ සිදුවීම් අපේ ලෝකෙට හදාගෙන අල්ලගත්තාම අපට ලෝකයක් හැදෙනවා. බාහිර ලෝකයේ සිදුවීම් අල්ලගන්න නැත්නම් හඳුනගන්න පුළුවන්. ඒ නිසා වදයක් බන්ධනයකින් තොරව නැති වෙලා යන තැනට අපිට හිත හදාගන්න පුළුවන්. මේ වදයක් බන්ධනයක් බවට පත්වන්නේ අල්ලා ගැනීම තුළින් කියන එක තේරුම් ගන්න වෙනවා. එතකොට එහෙමනම් ඕනෑම කෙනෙකුට කාමය කියලා කියන්නේ ලෝකේ තියෙන දෙයක් නෙමෙයි, තම තමන්ට රුචි අරුචි පරිදි ඇසෙන් කනින් නාසෙන් දිවෙන් කයින් හදාගත්තා වූ අරමුණු වල තියෙන මුලාව. නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්පලාවෝ පුරිසස්ස කාමා යලිත්තේ ගාතාවේ සඳහන් වෙනවා. පුරුෂයාට කාමයේ කියන්නේ සංකල්ප රාගයයි. අතිත්ථ දීරා විනයන්ති ඡන්දති. අන්න ප්‍රඥාවන්තයෝ වීරයවන්තයෝ ඥානවන්තයෝ මොකද කරන්න ඕන? මෙන්න මේ ඒ සංකල්ප රාගයන් උපදින වෙලාවට විනයන්තිවත් ඉක්මවා ගන්න ඕන. අන්න ඒ ශික්ෂණය තමයි බුදු පියාණන් වහන්සේ වදාලා ධර්ම විනය තුල පැහැදිලි වෙලා තිබෙන්නේ. අරමුණට මුලා වී සසර බැඳෙනවාද ඇවිදිනවාද, අරමුණේ මුලාවෙන් නිදහස් වෙනවාද, අරමුණේ මුලා වී මේ ගමන ඒක සැපනම් ඔබට එයින් මතුවෙන ගැටලුව මෙන්න මෙතන පවතින්නේ. බුදුවරයෙක් ලෝට සම්බෙලි කරන්න ආව සදහම් මුණ ගැසුනොත් පමණයි මේ නිදහස් විය හැක්කේ. ඒ සදහම් මගහැර ගියොත් ආයෙත් ඒ කාම සංකල්පයන් විඳින්න ඕන තරම් පුළුවන්. ප්‍රේදෙන්ට ඕනෑ වුණාට අවශ්‍ය අවබෝධය ලැබෙන්නේ නැහැ. එබැවින් එය ස්ථානයේ මගහැර යාමක්. ස්ථානෝචිතව කටයුතු කිරීමෙන් විදීමක් වශයෙන් මෝඩකමක් කරගැනීමක් වශයෙන් තමයි සඳහන් කරන්න ඕන. මේ සඳහා තියෙන වදනකුත් මා කියන්න කැමතියි. ඒ තමයි manuss patilābōca saddhammasseca desanā alaṁ vāya mitun tattāppa kāmena jantunā. මිනිසත් බව ලැබමින් මෙදෙන සදහම් හමුනෝතින් පමණක් උත්සාහ කිරීමට සුදුසුයි, උත්සාහ කළ යුතුයි. නැතුව කොතරම් උත්සාහ කළත් ඒවා යලිත් අත්කලම තාන යෝගී ප්‍රතිපදාවලට අහුවි සසරටම බැඳී ඉන්න ස්ථානයේ මාරු වෙනව ඇරුණහම මාර බන්ධනෙන් මිදීමක් සිදු වෙන්නේ නැහැ. මෙන්න මේ කරුණ තේරුම් අරගන්න. බුද්ධෝත්පාදයක ඉපදීම, සදහන් හමුවීම, කල්‍යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය, සත්පුරුෂ ශ්‍රවණය විවිධ සූත්‍රවල මේ වචන සඳහන් කරනු ලබනවා. මේ කරුණ හොයා ගන්න, ඒවෙන් ප්‍රයෝජන ගන්න. අනතරුව ඔබට අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගය තමයි සඳහන් වෙන්නේ යෝනිසෝ මනස්කාරය සහ ධම්මානුදම් ප්‍රතිපදාව කියලා. අවබෝධයෙන් තොරව කරුණ තේරුම් ගැනීමකින් තොරව කෙනෙකුට යෝනිසෝ මනසිකාරයේදී නොහැකි ධම්මානුදම් ප්‍රතිපදාව කියදී නොහැකි ඒවව තේරුම් ගන්න. තේරුම් ගත්ත පුද්ගලයා මේ මග යමින් තමන්ගේ හිතේ දුක් වේදන හේතු ඉතුරු කරන්න නැතුව අවසන් කරමින් සිත උපාදානයන්ගෙන් මුදවාගෙන කාමයන්ගෙන් මිදෙන්නට කටයුතු කරනු ලබනවා. කාමයන්ගේ හිස් අසාර ශූන්‍ය බව දැකීම තුළින් කාමයන් මම කොට ගැනීමෙන් මිදෙන්නට කටයුතු කරනු ලබනවා. අවබෝධය තුළ යාම තුළ උන්ට රූප අරූප පිළිබඳ ගැටලුවක් මතු වෙන එකක් නැහැ. ඒ පිළිබඳව ගොහින් බලන්න. එබැවින් මේ ධර්මානුශාසනාවෙන් මා ඉදිරිපත් කළ කරුණ සංයෝජන පිළිබඳව වෙනත් අදහසක් බව තේරුම් ගන්න. ඒට වාද විවාද අවශ්‍ය නැහැ. කල්පනා කරලා බලන්න අපට ධර්මය අවබෝධයට සංයෝජන පහයි, අනාබෝධයට තයි 10ක් තියෙන්නේ කියන එක. මේ පහ හෝ මේ පහෙන් දෙක එකට තමයි බෙදෙනවා ඇත්තේ. අපි බෙදලා ඉන්න සංයෝජනෙන් අපි නිදහස් වීමට කටයුතු කරමු. ඒ විට අපට බුදු පියාණන් වහන්සේව හමු වෙනවා ඇති. එසේ කර ගැනීම සඳහා අවශ්‍ය ධර්ම අවබෝධයට මෙම ධර්මානුශාසනාව හේතු වාසනා වේවා කියලා සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් අද දාප ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මේ ධර්මානුශාසනාව කරතෝ ගරුතර දේශිකානම් වහන්සේ කාගල්ල පුස්සල් සීකුණියෝද ආරාම විහාරාධිපති සුජනීය බෙලිකල බිම්රේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ වහන්සේ සිරි විදුත් නිරෝගී සුචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයන් පවත්වමු. සාදු සාදු සාදු.